තේරුම් ගන්නකොට බොහෝ වෙලාවට පරක්කු වැඩි වෙයි. හැබැයි මම කිව්වේ යම් කිසි වෙලාවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ආරක්ෂා කරනවා නම් ආරක්ෂා කරන්නට වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටයි. එහෙම නැතුව එතුමාව ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද එතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා අපිට ඊළඟ මහමැතිවරණයකදී හෝ ඊළඟ මැතිවරණයකදී උදව් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි කියලා. එතකොට සභාපති ධූරයක් ගත්තාම ඒක ඉතින් මේ ඔය ඇඟේ අමාරුවට ගත්ත එකක්වත් එහෙම දෙයක් නෙමේ. දේශපාලනය කරන්න එපා. ඒක පැහැදිලිව අපි සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයක්. ඒ දේශපාලන කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම තර්ජනය එල්ල වෙනවා එක්සත් ජාතික පක්ෂයෙන්.